नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ අයවෙනි කමඨාන. භාග්‍යතුන් වහන්සේ බොහොම අලංකාර කමඨානක් දේශනා කරනවා. ඒ තමයි අපගේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූප ධර්මතාවයන් එක්ක පවත්වා ගන්නේ කෙසේද කියන කමඨාන. මාමංගල සූත්‍රයට අනුව කියනවා නම් පතිරූප දේශ වාසෝච්ච කියලා කියන්න පුළුවන්. මේ ආයතන අය සුදුසු ලෙස පවත්වාගෙන යන ක්‍රමවේදය ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යනකොටත් යන බව දැනගන්නකොටත්, ඉන්නකොටත් ඉන්න බව දැනගන්නකොටත්, හිටිය බවත් හිටිය බව දැනගන්නකොටත්, සැතපෙන බවත් සැතපෙන බව දැනගන්නකොටත් කියන මේ එක එක ඉරියව් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේක කයට අනුරූපීව කය මුල් කරගත්ත කයේ ක්‍රමවේදයක්. මේ කය එක එක ආකාරයට පවතිනවා කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. දැන් බලන්න, අපි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරනවා. මේ භාවනා කරන මොහොතේදී අපි ඇස් දෙක පියාගෙන සිටියට අපි ඉන්න බව දැනගන්නේ කොච්චර වෙලාවක්ද? අපි ඇස් දෙක පියාගෙන කය බැන බලනවා. නමුත් අනන්ත අප්‍රමාණ කරුණු කාරණා ඔස්සේ මේ සිත දුවලා, මේ සිත මේ සීමාවෙන් බැහැරව ගිහිල්ලා අපට ිතා ගන්න බැරි තරම් සිත විවිධාකාර කරුණු කාරණාත් එක්ක ගනුදෙනු කරනවා. එහෙනම් මේ සිත අපට කීකරු නැහැ, අපට අඩංගු නැහැ. සිතට ඕන විදියට කටයුතු වල නිරත වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පරියංකෙන් උජුං කායයෙන් ඉඳගෙන පဋාණයේ වඩන මොහොතේදී මේ භාවනා යෝගියාට මේ ඉන්නකොටත් ඉන්න බව දැනගන්නකොටත්, යනකොටත් යන බව දැනගන්නකොටත්, සයනය කරනකොටත් සයනය කරන බව දැනගන්නකොටත් කියන මේ ඉරියව් දුන්නේ ඇයි කියලා බලනකොට මේ කයේ ක්‍රමවේද අතරක් පේනවා. ඒක තමයි පඨවි මට්ටම, ආපෝ මට්ටම, වායෝ මට්ටම, තේජෝ මට්ටම කියන මේ ක්‍රියාකාරී ස්වභාවයන් අතර. එහෙනම් කායික වශයෙන් මම භාවනා යෝගිව කය ඍජුව තබාගෙන ඉඳිමි කියලා මෙනෙහි කරනකොට අන්න පළවෙනි එක අපට තේරෙනවා තථාගතයන් වහන්සේ මේ ගාථාවෙන් මේකයි කියන්නේ කියලා. අපි ඒ විදිහටම ඉන්නකොට ඉටිය බව දැනගන්නවා. ඒ කියන්නේ දැන් ඉන්නේ කමතක වෙලා. එයා අතීතයට ගියේ. එහෙනම් අපේ කායේ කායානුපස්සේ විහෙරති කියන තථාගතයන් වහන්සේගේ කමඨානට අනුව අපි පරියංකෙන් ඉඳලා කය දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට මේ භාවනා යෝගියා මේ භාවනාව තුලින්ම අතරමං වෙනවා. අනන්ත අප්‍රමාණ මේ භාවනා යෝගින්ට මේක සිදු වෙනවා. කායානුපස්සනාව ඒකයි වැදගත් වෙන්නේ. ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව ගොඩාක් සරල වෙලා ඉක්මන් වෙලා වැඩෙන්න හේතුව තමයි මේ කායානුපස්සනාව අරියට වඩපු කෙනාට ඒකේ අවබෝධය තුලින් අර තුනම ඉක්මනට වඩන්න පුළුවන්. එහෙනම් අපි පරියංකෙන් වාඩි වෙලා කය දිහා බලාගෙන ඉන්නවා. කායේ කායානුපස්සි විහෙරති. එහෙනම් කය කයට අනුව බලනවා කියන කමඨාන අපි නැවත නැවත සීකරනවා. මේ කමඨාන නැවත නැවත සීකරනකොට මේ ඉන්න මේ මොහොත මේ සනේද සීකලේ, එහෙම නැත්නම් මම කය දිහා බලාගෙන ඉන්නවයි කියලා කලින් ිතපෝ සිටිවිල්ලද මේ බලාගෙන ඉන්න කියලා බලනකොට දැන් මම බලන්නේ මේ ඉන්න ඉරියව්ව උනාට ටික වෙලාවක් යනකොට අර මෙනෙහි කරපු ඉරියව්වට සමවැදිලා ඒ ඉරියව්ව තුල ඉන්නවා මේ වර්තමාන මොහොත තුල සම්පූර්ණ ඔක්කොම අමතක වෙලා. එහෙනම් අපි ඉන්නවයි කියනකට වඩා හිටියයි කියනකට අපේ සිත වෙනස් වෙලා. එහෙනම් තිතෝ කියන එකටයි තිතොම් හීති පජානාති කියන එකයි, හිටියා හිටිය බව දැනගත්තායි කියන එක එහෙම සිතවිල්ල වෙනස් වෙලා ගින්. එහෙනම් මේ අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලික සිතවිලි වලින් අපේ වර්තමාන සිතවිල්ලම අතීත සිතවිල්ල බවට පත් කරගෙන ඒ අරමුණෙන් අයින් වෙලා ඇත්තටම භාවනා යෝගියාගෙන් අහුවාම වෙලවල් පොලවල් මොනවාරි මතක් වුණාද, ගෙවල් දොරවල් ඥාති මිත්‍රෝ දූ දරුවෝ දෙමව්පියෝ මතක් වුණාද කියලා ඇහුවොත් ඒ භාවනා යෝගියා කියන මොකවත් මතක්ුනේ නැහැ. එහෙනම් මේ භාවනාව තුළ හරියටම කයම බලන්නේ හිටියද කියලා ඇහුවම එහෙමයි කියලා කියනවා. වෙන මොකවත් සිතවිල්ලක් මොකවත් ආවෙ නැහැ කියනවා. එහෙනම් මේ භාවනාවෙන් සිත නිවිලත් නැහැ. මොකද හේතුව අරමුණක් කියලා එකක් හිතාගෙන ඒ අරමුණ තුළ මෝහයකින් මුලා වෙලා ඒ තමයි මම කය දියා බලාගෙන ඉඳිමි කායානුපස්සනා වඩමි කියන අදහසින් කය දියා බලාගෙන ඉන්න භාවනා යෝගියාට මේ කය දියා බලාගෙන ඉන්නවා කියන සිතවිල්ලම කය බවටපත් වෙලා ඒකට සමවැදිලා මේ වර්තමානයේ තියෙන කය අත්හරිනවා. එහෙනම් එයා ඉන්නේ කොයිද? අතීත සිතවිල්ලක් තුළ මුලා වෙලා ඉන්නවා. වර්තමානයේ භාවනාවක් එයාතුලින් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ විදියට ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝ තිතොම්මීති පජානාති නිසින්නෝවා නිසින්නොම් ඊ පජානාති සයානෝවා සයානොම් ඊ පජානාති කියලා තථාගතයන් වහන්සේ සතර ඉරියව්ව ගැන කතා කරනවා. එහෙනම් වාඩියලා ඉන්න භාවනා යෝගියා කය ඍජුව තියාගෙන ඉන්න භාවනා යෝගියාට මෙලෝ සතරක් මතක නැතුව නින්දයන් නැද්ද? ඔළුව ඕම පාත්තේ නැද්ද? එහෙනම් ඒ භාවනා යෝගියාට භාවනාව තමතක වෙලා ආසනේ තමතක වෙලා අරමුණක් තමතක වෙලා අන්න බලන්න එයා නිදි කිරා වැටෙනවා. එහෙනම් එයාට සයන්නට අවසරයක් දීලා නැහැ. එක අරමුණක ඉන්නයි අවසරය දීලා තියෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගියා තමන් නිදාගෙන ඉන්නවා අනේ නිින්ද ගියයි කියලා මතක් කළා. ආයි නිින්ද යයිද දන්නේ නැහැ. තව ටික වෙලාවකින් නිින්ද යයිද දන්නේ නැහැ. මේක අමතක වෙන නිසා තමයි නිින්ද යන්නේ කියලා නිින්දක් එක යා ඔට්ටු වෙනවා. භාවනා අරමුණ තුල යා නැහැ. එහෙනම් මේ විදිහට මම උජුම් කායෙන් පටන් ගත්තා උජුම් කායෙන් ඉන්නවයි කියලා එකක් හිතා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? නිසින්නෝවා නිසින්නොමි පජානාති. එහෙනම් ඉටියයි කියලා එකක් ගන්නවා. ඒක මෙනේ කරගෙන ඒ විදිහට ඉන්නවයි කියලා එකක් අදා ගන්නවා. ඇත්තටම ඡායා රූපයෙන් බලනකොට කොන්ද නැවිලා ඔළුව පාත්ලා වකුටු වෙලා ඉන්නවා. මේක නෙමේ හිරියව්ව. හැබැයි උජුම් කාය තියාගෙන පරියන්කෙන් වාඩි වෙලා ඉතියයි කියන මතකේ තියෙනවා. එහෙම තමයි ඉන්නේ කියලා ඉත හදාගෙන ඉන්නවා. ඇත්තටම ඇස්සරලා බලනකොට ඉරියව් ඔක්කොම වෙනස් වෙලා. එහෙනම් මේ කය තුළ මේ ඉරියව් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙච්ච ඉරියව්වට ඒ වර්තමානයට සමවැදිලා භාවනා කරන්න නැතුව මේ භාවනා යෝගියා අර අතීත සිතවිල්ල අල්ලාගෙන හිතාය උනාය දැනුනාය එහෙම එකක් සිදු වෙලා තියෙනවාය කියන මතකයට සමවැදිලා එයා ඒක වර්තමානයේ කරගෙන ජීවත් වෙනවා. මේක මේ භාවනා යෝගියාට කායානුපස්සනාව තුළින් ඇතිවෙන්නා වූ මුලාවමය මට්ටමක්. එහෙම නැත්නම් මෝහමය මට්ටමක්. එහෙනම් භාවනා යෝගියා නිතරම තමන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මම මේ ඉන්න උජුම් කායමද එහෙම නැත්නම් කොන්ද පාත් වෙලාද ඔළුව පාත් වෙලාද රිදෙන වෙලාවට මේ ඉරියව් වෙනස් වෙලාද අත් දෙක පටන් ගත්ත තැනේම තාම තියෙනවද මම භාවනා යෝගිය ඉතියාය හැබැයි ඉතියයි කියන මතකෙන් ඉන්නවද දැන් මං ඉන්නවාය කියන මතකෙන් ඉන්නවද කියන එක ඇස් දෙක පියාගෙන ඇතුළතින් පරීක්ෂා කරන්න ඕනේ. තමන්ගේ ආත්මය පිළිබඳව විමසිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට මේ භාවනාව වඩනවා නම් මේ භාවනා යෝගියාට පුළුවන්කම තියෙනවා මේ සතර සටිපට්ඨානේ කායානුපස්සනාව තුළින් මේ අයවෙනි කමඨාන තථාගතයන් වහන්සේගේ මහා කරුණාව වහන්සේ ලෝකයාට පෙන්නනවා. පුංචි ගාථා රත්නයකින් තථාගතයන් වහන්සේ මේ ඉරියව් තුළින් වෙනස් වීම රටාවක් පෙන්නනවා. මේ වෙනස් වීම වෙනස් උනාය කිනකවත් දන්නේ නැතුව ඒක තමයි දැනුත් තියන්නේ කියලා මුලා වෙලා අපි මොනවද මේ කරලා තියන්නේ? අපේ සිත අපි භාවනාවට අරමුණට තියන්නේ නැතුව නුසුදුසු ලෙස සිත ඇසිරවනවා. එහෙනම් සිතට දුන්නේ භාවනාවක් නම් සිතට දුන්නේ කමඨාණක් නම් ඒක නිසි අරමුණේ තිබ්බා නම් ඒ සිත ඒ විදියටම අරමුණේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් සිත මනාකොට සැකසුරුවන් කරගන්නා වූ ක්‍රමවේදය ඒ අරමුණක පවත්වාගෙන යන ක්‍රමවේදය තථාගතයන් වහන්සේ මේකේ දේශනා කරනවා. එහෙනම් කොහොමද මේ සිත ඒ විදිහට පවතින්නේ කියලා බලනකොට භාවනා යෝගියා පරියංකේ වාඩි වෙලා කල්පනා කරනකොට මොනවද යා කල්පනා කරන්නේ? කය දියා මම බලාගෙන ඉඳිමි කියලා කල්පනා කරනවා. කල්පනා කරනවා කියන්නේම එයා අලුතෙන් රූපයක් හදනවා කියන එක. බලන්න තේපැන් හදලා පූජා කරනකොට ඒක ගිලම්පස දානය කියලා කියනවා. තේපැන් හදලා මම පූජා කරමි කියලා හිතනවා කියලා කියන්නේ තේ හම්බෙන්නේ නැහැ. එයා මානසික වෙනම එකක් නිර්මාණය කරනවා. එහෙනම් සිතිවිලි වලින් තේපැන් හදලා ඉවර වෙලා ඇවිල්ලා තමයි භෞතිකව රත් කරලා වතුර හදලා එයා ගිලම්පස හදන්නේ. එහෙනම් මේ විදිහට මේ භාවනා යෝගියා මානසික රූපයක් හදනවා. මම මේ වගේ ඉරියව්වක මේ වගේ භාවනාවක් කරනවාය කියලා ඒ රූපය නැවත නැවත මෙනෙහි කරනවා. කයට වෙන්න තියෙන දේවල් හැම එකක්ම වෙලා. එහෙනම් මේ අරමුණ වෙනස් වෙන නිසා මේ සිතේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. සිතේ ස්වභාවය වෙනස් වෙනකොට මෝහයක් ඇති වෙනවා. මෝහය තුලින් අනිත් ක්ලේශ ධර්මයන් ඔක්කොම අපි තුලට රිංගනවා. එහෙනම් මේක තුලින් කුමක්ද වෙන සිදුවීම කියලා බලනකොට අපේ චෛතසිකය යම් යම් සිතිවිලි ඇති කළාම මේ සිතිවිලි ඇති වුණ බව දැනගෙන ඒ සිතිවිලි වලට සමවැදිලා ඒකත් එක්ක අපි ගලාගෙන යන අවස්ථා තියෙනවා. හොඳ උදාහරණයක් තමයි ගලාගෙන ඒ වතුරක් ළඟ වාඩි වෙලා පොඩි ළමේ පුංචි කොළ කෑල්ලක් අරගෙන බෝට්ටුවක් අදලා සෙල්ලම් බෝට්ටුව ඒකට තිබ්බාම වතුර යන යන තැනට බෝට්ටුව ගලාගෙන යනවා. හැටම්ම ගණන් යනවා. මේ වගේ ස්වභාවයන් මේ වගේ தත්වයන් මේ භාවනා යෝගියා තුලත් පවතිනවා. භාවනා යෝගියා ඇස් දෙක පියාගෙන ඉන්නකොට පොළ මතක් වෙනවා. පොළ මතක් වෙච්ච ගමන් එයා මොනවද කරන්න ඕනේ ඒක අමතක කරන්න උත්සාහ කරන්න හොඳ නැහැ. එයා කරන්න ඕනේ වාම අරමුණ මෙනෙහි කරන එක. එයා අරමුණ මෙනෙහි කරන්නේ නැහැ. එයාගේ භාවනාව මෙනෙහි කරන්නේ නැහැ. පොළ අමතක කරන්න උත්සාහ කරනවා. අමතක කරන්න මතක් කරන්න එපාය. එහෙනම් එයා අමතක කරන්න පොළ මතක් කරන්න මතක් කරන්න මතකය අලුත් වෙලා ජීවිත කාලෙම පොළේ ඉන්නේ. ජීවිත කාලෙම වෙලේ ඉන්නේ. එයාට වෙලෙන් එන්න හම්බෙන්නේ නැහැ. පොළෙන් ගෙදරට එන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ තත්ත්වයක් ඇති වෙනකොට එයා නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා. එයාගේ සිත කමඨාණයෙන් බැහැරව ගින්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රයෙක් යම්කිසි තාපසයකට හම්බෙනවා නම් එයා තරම් මේ ලෝකේ වාසනාවන්ත කෙනෙක් නැහැ. කුමක් නිසාද භාග්‍යතුන් වහන්සේ එසේ දේශනා කරන්නේ? කල්‍යාණ මිත්‍රයා ඒ වගේ තැන්වලදී උදව් කරනවා. එයා ප්‍රඥාවෙන් දැකලා මේ තැන්වල ඉරවිලා ඉන්නවා ඒ ගැටේ ලියා ගන්න කියනවා. මේ තැන්වල සිත මම්මුලා වෙලා තියෙනවා මේ අරමුණ ඉඳලා අර සිත අත්තරින්න කියනවා. එහෙනම් අපි උදව්වක් නැතුව යම්කිසි බෝධියක් පතාගෙන වාඩි වුණාම මේ සියලෝම දුක් වේදනා කරදර කම්කටොළු තනියෙන් විසඳාගෙන උත්තර හොයාගෙන අපට යන්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ චෛතසිකය තුළ නිර්මාණය වෙන චෛතසිකය ඇස සම්බන්ධ එකක් නම් ඇස කියලා කියන්නේ රූපය. එහෙනම් රූපේ සම්බන්ධ එකක් නම් ඒ රූපය දැක්ක ගමන් ඒ රූපය අපි අත්හරින්න උත්සාහ කරන්නේ නැහැ. ඒක නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ භාවනා මතක් කරපු ගමන් අරක ගියා, අරක අමතක වුණා. එහෙනම් සිතට පුළුවන්කම තියෙන්නේ ඕනෑම වෙලාවක එක අරමුණක් ඉඳීමේ සුදුසුකම පමණයි. එහෙනම් සිත මේ ලෝකේ පවතින සෑම තප්පරයක් ගානේ එක අරමුණක පමණක් ජීවත් වෙන නිසා අපට තියෙන්නේ ඒ අරමුණ නැති කරන්න නෙමෙයි, එයාට සුදුසු අරමුණ දුන්න ගමන් එයා මේ අරමුණේ පවතිනවා කියන්නේ අර අරමුණ අතුරුදාන් වෙලා යනවා. එහෙනම් මේ 6 වෙනි කමඨාන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දිව්‍ය ලෝක මට්ටමක කමඨානම්, වායු තරලෙන් සිදුවෙන කමඨානම්. දැස වසාගෙන ඒ භාවනා යෝගියා පුජුං කායන් තියාගෙන පරියංකෙන් ඉඳගෙන කල්පනා කරනවා මේ චෛතසිකය තුළ ඇතිවෙනා වූ චෛතසික මොනවද කියලා බලනකොට කායේ කායානුපස්සී විහෙරතේ කියන ධර්මතාවයට අමතක වෙලා එයාට එක පාරට පේනවා එයාගේ පරණ ජීවිතේ පාසල් ලැබලා එනකොට ඒ වෑකන්ද හරහා තියෙන ලස්සන අලංකාර පරිසරය කොළපාටෙන් එයාට ගස්කොළන් පේනවා, රතුපාට බොරළු පස් පේනවා, වතුර පේනවා, නිල්මානෙල් මල් පේනවා, ඒ එක්කම එයාට රතුපාට මලොත් පේනවා. දැන් එයා ඇස් දෙක පියාගෙන ඉන්න තාපසයෙක්. එයාට කොහොමද මේ වර්ණ පෙනුනේ? එයාට කොහොමද මේ රූප පෙනුනේ? ඡායාරූපගත කළා වාගේ ඒ සියලුම දේවල් ඒ විදිහටම සත්‍ය වශයෙන් මැවිලා පේනවා. එනම් මේ භාවනා යෝගියා ඒක දිහා බලාගෙන ඉන්නවා, ඒකම දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට කල්පනා වෙනවා, අනේ මං කරගත්ත විපතක මාත මම කායානුපස්සනා වඩන්න නේද ගායට වාඩි උනේ, මම උපසම්පදා වෙච්ච භික්ෂුවක්, මම මේ උපසම්පදා වෙච්ච භික්ෂුවක් වශයෙන් මම වස්සිතලා ඉන්නේ, මම මේ කායානුපස්සනා වඩන්න වාඩි වෙලා මොනවද මේ වෙලකට මං සීමා වෙලා, මම මේ ගමකට සීමා වෙලා, මම වැවක් දිහා බලාගෙන ඉන්නවා, මට වැරදුනා කියලා කල්පනා කරලා නැවත කය උජුං කායන් වෙලා පරියංකෙන් තියෙන බව එයා මෙනෙහි කරනවා. මේ විදිහට කය නැවත මෙනෙහි කරන්න එයා මොනවද කරන්නේ? ඉස්සෙල්ලාම අර මෙනෙහි වෙච්ච අර වෙලයි වැවයි වැකන්දය අත්තරින් උස්සා කරනවා. වැව ප්‍රතික්ෂේප කරනවා, වැකන්ද ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් අමතක කරන්න මතක් කරන්න ඕනේ. මතකේ නැත්තම් අමතක කරන්න දෙයක් නැහැ. අපෙන් කියනවා තුන් වසරේ ඉගෙන ගන්නකොට ඒ සියලුම පාඩම් අමතක කරන්න කිව්වම අපි කල්පනා කරන අමතක කරන්න මතක් තියෙන්න එපාය. එහෙනම් ඉස්සලාම මතක් කරලා දෙන්න ඒ පාඩම් වල මොනවද තිබුණේ කියලා. එහෙනම් මතක නැත්නම් ඉතින් අමතක වෙලානේ. එහෙනම් අමතක කරන්න දෙයක් නැහැ. එහෙනම් ඒක එම්මම ගියා දැන් කියලා ගුරුවරයා කියනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ චෛතසිකයක් නිර්මාණය වුණාම මේ තාපසයා තුළ මේ චෛතසිකය විශාල ප්‍රශ්නයක්. ඒ කියන්නේ චෛතසික 121ම අභිභවාගෙන යන්නේ නැතුව මේ ගමන යන්න බෑ. එහෙනම් ලෝභ දේශ මොහ රාග කියන කෙලෙස් ධර්මයන්, කුසල මූල කෙලෙස් ධර්මයන්. එහෙනම් කුසල් ඇති වෙනවා කියන්නේ ඉපදෙනවා, අකුසල ඇති වෙනවා කියන්නේ ඉපදෙනවා. එහෙනම් මේ කෙලෙස් ධර්මයක් යම්කිසි අවස්ථාවකට අටගත්තාම ඒක නැති කරන්න උත්සාහ කරන්නේ අපේ අරමුණට අපි සීමා වුණාම අරක කියන්නේත් නැතුව අතුරුදාන් වල අමතක වෙලා යනවා. එහෙම නැතුව අනේ රාගය ඇති වුණා, අර කාන්තාවට මතක් වුණා, පෙර ජීවිතේ අපේ ඥාතියෝ මිත්‍රයෝ අපට මතක් වුණායි කියලා ඒ කට්ටිය නැවත නැවත මෙනෙහි කරලා අපි අමතක කරන්න උත්සාහ කරනවා. මෙයා නම් මං ආයි මතක් කරන්නේ නැහැ කියනකොට මෙයා මතක් කරන්නේ නැහැ කියන්නේම මෙයා මතක් කරලා තමයි එයා අමතක කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ජීවිත කාලෙම එයා අමතක වෙන්නේ නැහැ. එයා ජීවිත කාලෙම අමතක වෙන්න ඕනේ නම් එයාව අමතක කරන එක පැත්තකින් තියලා අපේ අරමුණේ සිත තිබ්බම එයා අතුරුදාන් වෙනවා. එහෙනම් මේ අවබෝධය මේ භාවනා යෝගියාට ආවට පස්සේ මේ භාවනා යෝගියා තථාගතයන් වහන්සේ දේශනා කරනවා වාගේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. එහෙනම් යන බවක් දැනගත්තා, ගිය බවක් දැනගත්තා. එහෙනම් සිත තමාගෙන් ඈතට ගියා. ඒ යනකොට චක්කුවට අදාළ රූපයක් අදාගත්තා. ඒ රූපයට සමවැදිලා එතන රැඳුණා. ඒක ඉවර කරගන්න බැරුව අත්තරින්න බැරුව එතන මුලා වුණා. මේ අවබෝධය කය තුළින් යාට ඇති වෙනවා. කොච්චර මං කය එකතැනක වාඩි කරලා හිටියත් නිකම්ම නිකන් ගල්ලින්න වාගේ හිටවලා තිබ්බත් මේ කය මොනතරම් කෙලෙස් ඇති කරනවද, මොනතරම් යටගිය දේවල් මතක් කර කර මෙයා මේ පංචකාමයන් එක යුද්ධය අල්ලනවද කියලා මට තේරුණාම මෙයා මේ ඇස්වලින් රූපවලින් පේන දේවල් ඔක්කොම අත්හැරලා රූප නැති තමන්ගේ කයට සමාන වෙලා මේ කයේ තියෙන ස්වභාවයත් එක්ක ජීවත් වෙනවා. ඕම ඉන්නකොට එයාට එක එක ඒවා කියවෙන්න පටන් ගන්නවා. ඇයි? එයාගේ කන්වල තියෙනවා ශබ්ද. එහෙනම් රූපෙන් බේරුණාට ශබ්දයෙන් බේරිලා නැහැ. මේ ශබ්දයෙන් එයාට තේරෙනවා මේ වගේ දේවල් මට ඇවුනා, මේ වගේ දේවල් තිබුණා. කලින් නම් ඊයේ නම් ගොඩාක් කුරුල්ලෝ කෑ ගැව්වා. අද කුරුල්ලෝ එක්කෙනෙක්වත් නැහැ. ඊයේ බල්ලෙක් බිරුවා. අද බල්ලා කොහෙද දන්නේ කියලා අර ඇයිච්ච ශබ්දවලට මේ සිත ඇතිවලා අන්න තිබිච්ච දේ තිබුණම දේ කියන මේ ධර්මතාවයට නැවත පැටලිලා තිතෝ මීදී පජානාති කියලා කියන මේ තිතෝ කියලා කියන ධර්මතාවයට අනුව හිටියා ඉටිය බව දැනගත්තායි කියන මේ සිතවිල්ල යාතුල ඇවිල්ලා එයා නැවත මේ කන එක යුද්ධයක් අල්ලනවා. නැවත යා තේරුම් ගන්නවා මේ මේක කුණාය කියන මතකය මන් තුල තියෙනවා. ඒක මතක් කරනකොට ඒක වර්තමානයේ බවට පත් වෙලා දැන් ශබ්දයේ තිනවා. එදා ශබ්දයේ තිබුණේ පිටත බාහිරව, දැන් ශබ්දයේ තින්නේ බඹයක් විතර උස තින කය තුල. එහෙනම් මාතුලි මා මේ ශබ්දයේ නැවත නිර්මාණය කරලා කියන අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා අර ශබ්දය අයින් කරන්නේ. ඒක අකුසලයක් වෙන්න පුළුවන්, කුසලයක් වෙන්න පුළුවන්, ප්‍රශංසාවක් ගෞරවයක් වෙන්න පුළුවන්, නින්දාවක් අපහාසයක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම පැත්තකින් තියලා එයා කායේ කායානුපස්සී විහෙරති කියන ඒ කමඨාණට සමවදිනවා. ඒ කමඨාණට සමවැදිච්ච ගමන්ම අර ධර්මතාවය අතුරුදාන් වෙනවා. ඒ මතුරුදාන් වුණාට පස්සේ එක පාරට යට කල්පනා වෙනවා. තව ටිකෙන් දවල් දාන එනවා. හොඳට මිරිස් එක උයලා, හොඳට පොළොස් හොඳට මිරිසට හදලා, හොඳට කැමටි හොඳට සැරට හදලා දුන්නනම් නියමට තියයි අද දවල් දාන්නේ කියලා එයා කල්පනා කරනකොට දැන් එයාගේ කටට කෙල වුණනවා. දන්නේ නැහැ අපට තියෙන කර්මය කිරියෝදී බතේ විතරයි. සමහරට අපට හම්බෙන්න තියෙන්නේ මොකවත් නැහැ. අද අපට ගිලම්පස විතරමයි දවල් දාන්නට. එහෙනම් අපේ කර්මය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව එයා තුළින් රූපයක් අදාගෙන ඒ රූපය තුළින් යම්කිසි රසයක් නිර්මාණය කරගෙන අන්න දිව කියන කර්මය දැන් එයාත් එක්ක පොරබදිනවා. එහෙනම් මේ ප්‍රසාදයන් අයතුලින්ම මේ තිබුණ දේවල්, තිබිච්ච දේවල්, එන දේවල්, ආපු දේවල්, යන දේවල්, ගිය දේවල්, පවතුන දේවල්, පවතින දේවල් කියන හතර ආකාරයේ කරුණ මේ කායානුපස්සනාතුලින් මතුවලා අපේ මේ භාවනාවට, මේ කමඨාණට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එහෙනම් මේ විදියට මේ රස දැනගන්න මොහොතේම මේ භාවනා යෝගියා කල්පනා කරනවා, මම මේ රස හඳුනන්නේ නැත්නම් මේක මට දැනගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මිරිස් රසට මං කැමති, ලුණු රසට කැමති, ඇඹුල් රසට කැමති, කාට රසට කැමති, පැණි රසට කැමති. එහෙනම් මං කැමතිම රස වලින් තමයි මේ කර්මය සැකසෙන්නේ, මේ චේතනාව සැකසෙන්නේ. එහෙනම් ඒක දිහා බලබලා මං කෙලහලනවා. මම එක ඉරියව්වක භාවනා වඩන සතර සතිපට්ඨාන භාවනා යෝගියා කියන එක මං අමතක කළා. එහෙනම් මට වැරදුනා කියලා කල්පනා කරලා එයා ඒ රස જાතියවත් කෙලවුනන කතාවත් එයා මතක් කරන්නේ. ඒක අතරමං කරලා නැති කරලා එයාගේ අරමුණ එයා සීකරනවා. එතකොට ඒ කැම જાති අතුරුදාම් වෙනවා. එහෙම නැතුව එයා පරිප්පු ව්‍යංජනේ අමතක කරනවා කියලා කියන්නේ. දැන් කෙනෙකුට අපි කියනවා පරිප්පු ව්‍යංජනේ අමතක කරන්න. පරිප්පු ව්‍යංජනේ කියනකොටම එයාට මතක් කළා ඉවරයි. තවත් කොහේ අමතක කරන්නද? එයා කියන අමතක කරන්න හරි අමාරුයි. එහෙනම් නැවත නැවත පරිප්පු ව්‍යංජනේ අමතක කරන්න කියනකොට පරිප්පු ව්‍යංජනේ අමතක කරමි, පරිප්පු ව්‍යංජනේ අමතක කරමි කියනකොට පරිප්පු ව්‍යංජනේ කියන නම කියන්න කියන්න ජීවිත කාලෙම යාට පරිපෝලෙන් තොර ලෝකයක් නැති වෙනවා. එහෙනම් මේ රසවලින් අපට යම්කිසි රූපයක් ලැබුණා නම්, රසවලින් යම්කිසි කර්මයක් නිර්මාණය වුණා නම්, රසත් එක්ක අපි පොරබදින්නේ නැහැ. රස පැත්තකින් තියලා අපේ අරමුණට ආපු ගමන් රස අතුරුදාන් වෙනවා. සබ්දයත් එක්ක අපි පොරබදින්නේ නැහැ. සබ්ද පැත්තකින් තියලා අපේ අරමුණට අපි සමවදිනවා. රූපයත් එක්ක අපි පොරබදින්නේ නැහැ. රූපේ පැත්තකින් තියලා අපේ අරමුණට සමවදිනවා. ඒ වගේම තමයි අපට එක පාරට කුයිලයක් එනවා, ගඳක් දැනෙනවා. ඒ ගඳ දැන් තියෙන ස්වභාව ධර්මයක් එක්ක දැනිච්ච එකක්. ඒ ගඳ දැනෙනකොටම අපට කල්පනා වෙනවා මේට අවුරුදු දෙකකට කලින් මේ ස්ථානයේ සතෙක් මැරිලා හිටියා. මුළු පළාතම කුණු ගඳයි, ඉන්න බෑ, ඌලගෙන ඉන්න බැරි ගඳක්. පස්සේ ඔයලා ඔයලා ගින් ඒ සතාව අම්බෙලා හොයලා අරගෙන එතන වලක් කාරලා වල දැම්මට පස්සේ දවස් 3ක් විතර ඒ කුයිලේ තිබුණා. පස්සේ ඒක නිරෝධ වෙලා ගියේ. මේක දැම්මනේ කරනවා. දැන් ඇත්තටම ඒ ගඳ මෙතනට ආවේ නැහැ. වෙනත් ගඳක් එනකොට ඒ ගඳ තුළින් අපේ ජීවා ප්‍රසාදයේ තියෙන ඒ කර්මය අවිස්සුණා. ගඳ සම්බන්ධයෙන් තියෙන තොරතුරු ටික පරීක්ෂා කරලා තිය බලනකොට මේ තොරතුරු තමයි හොඳ දැඩි තොරතුරු වශයෙන් තැම්පත් වෙලා තියෙන ලොකුම කර්මයක් වශයෙන් අන්න ඒක අවිස්සීලා මතුවෙලා ඒ ගඳ දැන් දැනෙන්න පටන් ගත්තා. සිදුවීම වෙලා දැන් අවුරුදු දෙකක් ඒ ගඳ අපෙන් අයින් වෙලා නැහැ. එහෙනම් ඒ ගඳ දැනුණායි කියලා දැනගෙන ඒ ගඳ අයින් කරන්න නැවත නැවත උත්සාහ කරනවා. නැවත නැවත ඒක මතක් වෙනවා. ඒ නිසා ජීවිත කාලෙම ගඳ දැනෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා ගඳ මෙනෙහි කරන්නේ නැහැ. ගඳ අයින් කරන්න උත්සාහ කරන්නේත් නැහැ. තමන්ගේ අරමුණට සීමා වුණාම සිතේ ස්වභාවය එයාට ඒ අරමුණක පමණයි ඉන්න පුළුවන්. එහෙනම් එයාට වෙනත් එක අරමුණක් දුන්නාම මේ අරමුණ එයා අත්හරිනවා. ඒක ඉබේ සිද්ධ වෙන එකක්. එහෙනම් අපේ සියලුම මතකයන් අයින් කරන්න අපට තියෙන හොඳම ක්‍රමය තමයි සතර සතිපට්ඨානේ කායේ කායානුපස්සී විරතී කියන කය දිහා බලාගෙන ඉන්නව කමඨාන. බඹයක් විතර උස තියෙන මේ කය දිහා බලාගෙන ඉන්නකොට එයාට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අමතක වෙන්න ඕනේ. අමතක වෙනවා නම් තමයි කමඨාන හරි. එහෙම නැතුව මේ කය වාගෙන ඇස් දෙක පියාගෙන එහෙම පරියන්කෙන් ඉන්නකොට නානා ප්‍රකාර දේවල් කල්පනා වෙනවා නම්, මතක් වෙනවා නම්, රූප පේනවා නම්, කතා කරපු දේවල් සිදුවීම් ටික යට ඇයෙනවා නම්, ඒ රස જાති දැනෙනවා නම්, එයා කියපු දේවල් නැවත නැවත එයාතුලින් සජ්ජායනා වෙනවා නම්, එයාගේ කෙරුවාවල් හැම දෙයක්ම කරපු කියපු දේවල් මතක් වෙනවා නම්, එයා ඇත්තටම සතර සතිපට්ඨානේ වඩන්නේ සතර සතිය නැති එකක් වඩනවා. එහෙනම් සතර ඉරියව්වේ සිය නැති භාවනාවක් වඩනවා. එහෙනම් මේ භාවනාව අපි හරි ආකාරයට තේරුම් අරගෙන වඩන්න ඕනේ. මේ භාවනාව තුළ තියෙන විදර්ශනාවට ගෝචර වෙන තථාගතයන් වහන්සේගේ පණිවිඩය තමයි ඒ ඒ ආකාරයෙන් ඒ ඒ ඉරියව්ව දැනගනි. ඒ කියන්නේ තථා තථානම් පජානාති. ඒ ආකාරයට ඒ ඉරියව් දැනගනි. මේ කියන්නේ මොනවද? අපිට දකින්න හැම ඉරියව්වක් තුළින්ම දැන් රූපයක් දැක්කාම ඒකේ ඉරියව්වක්, සද්දයක් ඇහෙනකොට ඒකේ ඉරියව්වක්, එහෙනම් රසයක් දැනෙනකොට, ගන්ධයක් දැනෙනකොට, සුළං වදින ස්පර්ශය පිළිබඳ අවබෝධය ඇති වෙනකොට, චෛතසිකය පාළ වෙනකොට ඒ හැම ඉරියව්වක්ම ඒ ආකාරයෙන් දැනගනි. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ගාථාව තුළ කියන දේශනාව මේ කමඨාන අපේ ප්‍රඥාවට ගෝචර වෙන එකක් නෙමෙයි. මේක සාරිපුත්ත මහා රහතන් වහන්සේ වාගේ ප්‍රඥාව අධික උත්තමයන් වහන්සේලාට වැටෙන එකක්. එහෙනම් තථාතත පජානාති කියන මේ කමඨානට අනුව බලනකොට ඒ ආකාරයෙන්ම බලනවායි කියලා කියන්නේ හැසට රූපයක් වෙනුනොත් ඒ රූපය කයට අනුව බලනවා කියන එක. සබ්දය කනට ඇවුනාම සබ්දය අහන්නේ නැහැ, කයට අනුව සබ්දය අහනවා. එහෙනම් මේ ඒ ආකාරයෙන් බලනවා කියන කමඨාන අපේ කායානුපස්සනාව තුළින් අපි වඩන්නට ඕනේ. එහෙනම් රූප පේනකොට ඒ රූපේ බලන්න ඕනේ රූපේ තනුව නෙමෙයි, කයට අනුවයි බලන්නට ඕනේ. එතකොටයි කායානුපස්සනාව වැඩෙන්නේ. සබ්දයක් ඇහෙනකොට ඒ සබ්දය කයට අනුව සවන් දෙන්න ඕනේ. ඒ මොන කායානුපස්සනාව වැඩෙනවා. එහෙනම් ගන්ධය නාසයෙන් ගන්නෙ නෑ, කයට අනුව ගන්නවා. එතකොට කායානුපස්සනාව වැඩෙනවා. එහෙනම් කායික ඇඟීමක් පිනවනනම් ඒ ඇඟීම කයට අනුව ගන්නවා. ඒක වෙනම සිතිවිල්ලක් වශයෙන් ගන්නෙ නෑ. චෛතසිකයක් ඇති වුනාම ඒ චෛතසිකය කායානුපස්සනාවෙන් කයට අනුව සිතනවා. එතකොට කායානුපස්සනාව වැඩෙනවා. මේ විදිහට මේ භාවනා යෝගියා මේ සතර ආකාර ඉරියව් වලින් තමන්ගේ කමඨාන් ටික වඩනකොට මේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයම සුදුසු ප්‍රදේශයක වාසය කරන සිතවිල්ලක් බවට පත් වෙනවා. එහෙනම් ඇස පියාගෙන, කන පියාගෙන, කට පියාගෙන, කය එක ඉරියව්වක තියාගෙන වාඩි වෙලා ඉන්නකොට මේ හැම ඉරියව්වක්ම, හැම ඉන්ද්‍රියක්ම අපට තපස් ජීවිතයට සුදුසු ඉන්ද්‍රියන් බවට පත් වෙනවා. එහෙනම් ඇසෙන් මොනම දේ දැක්කත් ප්‍රශ්නයක් නැහැ. ඒ හැම දෙයක්ම අපට භාවනාවට අදාළ විදියට, මාර්ගයේ වඩන්න සුදුසු විදියට ඒවා වෙනස් වෙලා නිර්මාණය වෙනවා. ඒ වගේ තමයි ඒ භාවනා යෝගියා කන්දක අරගෙන මේ ලෝකයේ මොනම දේ ශ්‍රවණය කළත් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම එයාට භාවනාවට අදාළ විදියට, ගුණධර්ම වලට අදාළ විදියට එයාට ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එයා මේ ලෝකයේ පින්ඳ පාත් යනකොට, එයා පැම්පාස් වෙනකොට, ධර්ම සාකච්ඡා වල යෙදෙනකොට, මොන ඉරියව්වේ එයා ඉතියත් ඒ සෑම ඉරියව්වක් තුළින්ම එයාට නිර්වාණ ධර්මයක් ඉෂ්ට සිද්ධ වෙනවා. එයාගේ කයට අනුව ඒ භාවනා කටයුතු වල නිරත වෙනවා. එහෙනම් සිතිවිලි වලටත් එයා සිතන හැම දෙයක්ම එයාගේ නිවන පිණිස සිතනවා. එයාට එයාගේ විමුක්තිය පිණිස අවශ්‍ය විදිහට එයාට චෛතසික පාළ වෙනවා. එහෙනම් මේ විදිහට අපේ කය හදන්න පුළුවන් නම්, මේ කායානුපස්සනාවේ අවබෝධයෙන් අපිට මේ කමඨාන වඩන්න පුළුවන් නම්, ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන තුළින් අපේ කය, මේ බඹයක් විතර උස තියෙන කය, මේ ලෝකේ ඕන තැනක ඉටවන්න පුළුවන්, ඕන පරිසරයක ඉන්න පුළුවන්. ඒ සෑම තැනම එයා සුදුසු විදිහට ජීවත් වෙනවා. එයාගේ පරිසරය නිතරම ප්‍රතිරූප දේශයක්මයි. එහෙම නැත්නම් එයා මේ ඇසකන දිව නාසය තුළින් මේ කමඨාන වඩන්නේ නැතුව සිතන දේවල් සිතන විදිහට එයා සිතලා ඒකට මුලා වෙලා ඒක තමයි වර්තමානයේ කියලා හිතලා අතරමං වෙනවා නම් හැම භවෙම යට සිද්ධ වෙන්නේ ඉපදිලා භාවනා කර කර ඉන්න කවදාවත් එයාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි ලබාපු මිනිසක් භවයේ වැඩනිමා කරන්නට නම් තථාගතයන් වහන්සේ දේශනා කරන කමඨාන කුමක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අපට කියන්නේ මොන වගේ පණිවිඩයක්ද, මොන වගේ දෙයක්ද කියන එක තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගන්න පුළුවන් නම් පමණක් මේ කමඨාන වඩන්න පුළුවන්, මේ භාවනාව වඩන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හතරමං වෙනවා. එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සතරාකාර ඉරියව්ව තුළින් සතරාකාර කර්ම නැවත නැවත උත්පාදනය වෙනවා. ඒ නිවිලා තියෙන කර්ම ටික නැවත නැවත අවදි වෙනවා කියන එක තමයි කියන්නේ. එහෙනම් අපි සතර ඉරියව්වට අවධානම යොමු කරලා බලනකොට ආයතන හය තුළින්ම තැම්පත් වෙලා තියෙන පඨවි මට්ටමේ කර්ම, ඒ කියන්නේ රූප කර්ම, එහෙම නැත්නම් කම්මලට එන ශබ්ද කර්ම, එහෙම නැත්නම් අපේ නාසයට එන ගන්ධ කර්ම, රස කර්ම, එහෙම නැත්නම් ස්පර්ශ කර්ම, මනෝ සංචේත කර්ම කියන මේ ආයතන ආයතන තියෙන කර්ම නේද මේ අවදි වෙන්නේ. එහෙනම් මේ කර්ම අවදි වෙනකොට නේද නාම රූප සංඥා ඇති වෙන්නේ. ඒ සංඥා ඇති වෙන නිසා නේද ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන්නේ. බලන්න මේ කමඨාන තුළින් මේ මාර්ගයේ වඩනකොට මේ භාවනා යෝගියාට තමන් තුළ ඇතිවෙනා වූ සියලෝම කෙලෙස් ටික අවබෝධ වෙනවා. තමන් ජීවත් වෙන තැනේදීම තමන්ගේ සියලෝම අඩුපාඩු තමන්ට තේරුම් ගන්න පුළුවන්කමකුත් ලැබෙනවා. එහෙනම් මේ භාවනා වඩන භාවනා යෝගියා සතර ඉරියව්ව පිළිබඳ අවධානමෙන් කටයුතු කරන්න ඕනේ. සතරමා භූතය තුළින් මං කරගත්තා වූ කර්ම තමයි මේ සතර ඉරියව්වෙන් තැම්පත් වෙලා තියෙන්නේ. එහෙනම් මම භාවනා කරන සෑම මොහොතක් තුළම සියලෝම කෙලෙස් නිරෝධ කරන්න උත්තරීතර කමඨාණං තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ මංගල කරුණ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් මේක අවබෝධ කරන හැමෝම සන්තෝෂයෙන් සාදුකාරය දීලා හරියත් බෝධියටපත් වෙනවා. ඒ තමයි මේ හැම දෙයක් තුළින්ම අපි අපේ කර්මය දකින්න ඕනේ, අපේ තැන්පතුව දකින්න ඕනේ. ඒ හැම දෙයකටම අවුවෙන්නේ නැතුව අපි එක අරමුණක ඉන්න ඕනේ. අපිට රාගය අයින් කරන්න අවශ්‍ය නැහැ, ලෝභය අයින් කරන්න අවශ්‍ය නැහැ, ద్వේෂය අයින් කරන්න අවශ්‍ය නැහැ, මෝහය අයින් කරන්න අවශ්‍ය නැහැ. අපේ ඉරියව්වේ අපි ඉන්නවා නම් ඒවා නිකම්ම නිරෝධ වෙලා යනවා. එනම් වැඩ නොකර වැඩ නවත්තන ක්‍රමවේදයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙච්චර කාලයක් අපි භාවනා කළා, තථාගතයන් වහන්සේගේ මහා කරුණාව අද ඉඳලා භාවනා කරන්න එපා කියන එක. ඒ භාවනා කරන්න එපා කියන භාවනාව මේ ලෝකේ ශ්‍රේෂ්ඨ භාවනාව. ඒක තමයි අපි එක අරමුණක ඉන්නකොට ඒ අරමුණ කැඩුනොත් නේද ලෝභයක් ඇති වෙන්නේ, ඒ අරමුණ කැඩුනොත් නේද රාගයක් ඇති වෙන්නේ, ඒ අරමුණ කැඩුනොත් නේද වෛරයක් තෘෂ්ණාවක් ඇති වෙන්නේ. එහෙනම් අපි මේ අරමුණ කඩාගෙන ලෝභ දේශ මොහ ඇති කරගෙන සසරේ නැවත නැවත ඉපදිලා දුක් විඳලා සාසනයට තථාගතයන් වහන්සේට දොස් කිව්වාම අරිද, භාවනා වැඩුන්නේ නැහැ කියලා ආචාර්යයට නිඳා කළාම අරිද, මොකවත් අපට ලැබුණ නැහැ, මෙච්චර වැඩුවා කොයි ප්‍රඥාව මොකවත් පිටුවේ නැහැ කියලා ශ්‍රී සද්ධර්මයට නිඳා අපාස කිරුවාම අරිද, මේවා වැරදි. එහෙනම් අපි අපේ අරමුණේ ඉන්නවා නම් මේ හැම දෙයක්ම නිරෝධ වෙනවා, සසර දුක නිමා වෙනවා, මේ සතරමා භූතයගෙන් අපි නිදහස් වෙනවා. එහෙනම් කෙනෙක් නිවන් දකින්නට නම් එයා මේ සතරමා භූතයගෙන් නිදහස් වෙන්නට ඕනේ. මොනවද මේ සතරමා භූතය? පඨවි භූතය, ආපෝ භූතය, වායෝ භූතය, තේජෝ භූතය. එහෙනම් මේ සතරමා භූත තුළ තියෙන කර්ම වලින් නිදහස් වෙනකොට තමයි ඒ භූතය නිදහස් වෙන්නේ. භෞතික දේවල්, ඝන දේවල්, ස්පර්ශනීය දේවල් සම්බන්ධයෙන් තියෙන කර්ම ටික නිරෝධ කරන්න පුළුවන් නම්, එක අරමුණ ඉදගෙන ඔක්කොම අවෝසි කරන්න පුළුවන් නම්, ඒවා නොහිපදෙන්න වග බලා ගන්න පුළුවන් නම්, පඨවියෙන් එයා නිරෝධ වුණා. එයා පඨවිය කියන කර්මයෙන් එයා නිදහස් වුණා. එනා වේදනාවෙන් අටගන්නා වූ කර්ම ඕනතරම් මේ විඥානයේ තියෙනවා. තරහා යනවා, දුක දැනෙනවා, වේදනාව දැනෙනවා, සාංකාව ඇති වෙනවා, කම්පණ ඇති වෙනවා, දුක දැනෙනවා. මේ විදිහට අපට කිසිම ඇඟීමකින් මොකවත් එන්නේ නැති වෙන්න අපේ අරමුණේ අපි ඉන්නවා නම් මේ ආපෝ භූතය සම්බන්ධයේ කර්මය නිරෝධ වෙලා යනවා. හේතුව අපේ කය ඇදලා තින්නේ සතරමා භූත වලින් වුණාට ඒ කර්ම පරිසර දෙන්න අපි ඒ කර්ම වලට සමවැදිලා නැහැ. අපි ඒ කර්මණ කින්න නිසා ඒ ආපෝ භූතයගේ කර්ම පරිසර දෙන්න බැරිව නිරෝධගාමිනී ප්‍රතිපදාවෙන් නිදොස් වෙලා යනවා. ඒ වගේම තමයි ආපෝ භූතයගේ කර්ම තියෙනවා. මිනිස්සු අපට කතා කරපු දේවල්, අපි මිනිසුන්ට කතා කරපු දේවල්, අපි මිනිස්සු සම්බන්ධයෙන් කටයුතු කරපු දේවල්. එහෙනම් මේ හැම දෙයක්ම අපි තුලින් අවදි වෙලා කර්ම නිර්මාණය කරනවා. එක අරමුණක ඉන්න පුළුවන් නම් මේ ලෝකේ කවදාවත් අපට මොකවත් හිතෙන්නේ නැහැ. අසුවලා බැන්න අය, අසුවලා මෙහෙම කිව්ව අය, අසුවලා මට ප්‍රශංසා කළ අය කියලා මතක් කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව එක අරමුණක ඉන්නවා නම් කොහොමද දේවල් මතක් වෙන්නේ? එහෙනම් අපි භාවනාව කඩලා බිඳලා දාලා අපි විවිධාකාර අරමුණු වලට ගිහිල්ලා ආවල් කාලේ ආවලාමට මේම අපාස කළා, ආවල් කාලේ ආවලාමට ද්‍රෝහිකම් කළා, මේ කට්ටිය මට නිඳා අපාස කළා කියලා තමන් විසින් භාවනාව නවත්තලා අරමුණෙන් වෙනස් වෙලා කර්ම හදාගෙන ඉපදෙන්න හේතු හදාගෙන දුක් විඳිනවට කාටවත් දොස් කියලා බෑ. ඒකට ගුරුවරයා පලි නෑ, තථාගතයන් වහන්සේ පලි නෑ, සම්මා සම්බුද්ධ ශාසනයත් පලි නෑ. එහෙනම් අපේ වැරද්ද අපි විසින් තමයි මේ හැමදේම නිර්මාණය කරගෙන තියෙන්නේ. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපට හැයෙන දේවල් හැයෙනවනම් කල්පනා කරලා බලන්න අරමුණෙන් කැඩුනා. අරමුණක ඉන්නවනම් කුරුල්ලෝගේ කටහඬවල් ඇහෙන්නේ කොහමද? ඒක අරමුණක ඉන්නවනම් අලියෝ පේන්නේ කොහමද? එයා ඒක අරමුණක ඉන්නවනම් සීතල දැනෙන්නේ කොහමද? එහෙනම් සීතල දැනෙනවයි කියලා කියන්නේ එයා ඒක අරමුණක නැහැ. ආලෝකය පේනවා, බුදුරුව පේනවයි කියලා කියන්නේ එයා ඒක අරමුණක නැහැ. රිදෙනවයි කියලා කියන්නේ රිදෙන බව දැනගත්තේ කොහමද? විදර්ශනාවේ රිදෙන බව දැනගන්න විදියක් නැහැ. එහෙනම් විදර්ශනාව පැත්තකින් තියලා කොන්ද කැක්කුම, බෙල්ල කැක්කුම, දනිස් කැක්කුම, කම් කැක්කුම, දත් කැක්කුම කියන මේකට සමවැදිලා එහෙනම් භාවනා නොකරපු මොහොතේ නේද වේදනාව දැනෙලා තියෙන්නේ. එහෙනම් එයා භාවනාව කඩපු නිසා වේදනාව දැනුණා මිසක් වේදනාව දැනිලා භාවනාව කැඩිලා නැහැ. එහෙනම් වරද කරලා තින්නේ එයා. එහෙනම් සුදුසු ප්‍රදේශයක ඉඳලා නුසුදුසු ප්‍රදේශයට ගිහින් තින්නේ එයා. එහෙනම් මේ භාවනා යෝගියාට මේ ප්‍රඥාව පාළ වෙනකොට, මේ සතර ඉරියව්ව අවබෝධ වෙනකොට, මේ සතර ඉරියව්වේ ධර්මතාවය වැටෙනකොටම එයා සෝවාන් මාර්ගය සෝවාන් ඵලයට ඇවිල්ලා ඉවරයි. මේක තුළින් සෑම දෙයක්ම නිරෝධ කරන්න පුළුවන්. මේ විදිහට නිරෝධ කරන්න ඕනේ කියන කමඨාන වැටෙනකොට සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලයට ඇවිල්ලා ඉවරයි. ඒ භාවනා වඩන ඒ තාපස උත්තමයන් වහන්සේ මේ හැම දෙය තුළින්ම මට නිරෝධ කරන්න පුළුවන්. ඇයි මට දුක දැනෙන්නේ? අරමුණ කැඩුන නිසා. ඇයි මට කාමය දැනෙන්නේ? අරමුණ කැඩුන නිසා. ඇයි මට වෛරය ඇති වෙන්නේ? අරමුණ කැඩුන නිසා. ඇයි මම මුලා වුනේ? අරමුණ කැඩුන නිසා. එයා හැමදේම අරමුණට ගෙනල්ලා නවත්තනවා. පොයෙන් කැරකිලා ආවත් එයා ගෙනල්ලා කරකලා ගෙනල්ලා නවතින්නේ අරමුණක. එනා යම් කිසි කෙනෙක් මැක්කෙක් ගැන දැනගෙන ඉතියාම එයාට ඉබ්බා ගැන කතා කරන්න කිව්වාම එයා කල්පනා කරනවා දන්නේ මැක්කා ගැන විතරයි. මගේ මැක්කෝ ගැන ඇහුවා නම් මැක්කාට කකුල් අටක් ඇත. මැක්කා මාංශ භක්ෂිකයෙක්. එයා ලේබීලා ජීවත් වෙන්නේ කියලා මැක්කා ගැන ගොඩාක් දේවල් කියන්න තිබුණා. ඉබ්බා ගැන ඇහුවා මොනවද කියන්නේ? ඒත් මං දන්නේ මැක්කා කියලා එයා තවත් කතන්දරයක් පටලනවා. ඉබ්බා වතුරේ ඉන්න සත්වයෙක්. ඉබ්බාගේ ඇඟේ මැක්කෝ නැහැ. බැරි වෙලාවත් මැක්කේ කිටියොත් මැක්කාට කකුල් අටක් ඇත. ඌ මාංශ භක්ෂිකේ ලේබීලා ජීවත් වෙන්නේ බිත්තර මේම දාන්නේ කියලා අර මැක්කාගේ කතාව මේකට හාඳගෙන ඉබ්බා පිළිබඳව කියන්නේ නැතුව මාතෘකාවෙන් ඉබ්බා පටන් අරගෙන මැක්කා ගැන පැය ගාණක් කතා කරනවා. ඒ විදියට මේ තාපසයා දක්ෂ වෙනවා. මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නේ නෙමෙයි අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. එයා ගෙනල්ලා අරමුණෙන් ඉටවලා එයා සාධුකාර දෙනවා. මට වෛරයක් ඇති වුණා. වෛරය ප්‍රශ්නයක් නෙමෙයි අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. ඒක කැඩිච්ච නිසානේ අර හතුරා මට පෙනුනේ. ඌට ගහන්න ඕනේ කියලා කල්පනා වුනේ. බනින්න ඕනේ කියලා කල්පනා වුනේ. මට එක පාඩම රාගයක් ඇති වුණා. කාන්තාවක් මනේ වුණා. කාන්තාව මනේ වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. රාග චෛතසිකයක් නෙමෙයි ප්‍රශ්නේ. ඒකට මං කර්මය මං විඳිනවා. චේතනාවට අනුව කර්මය ඇති වුණා. ඒක මම විඳ දරා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. මම ඒ අරමුණක ඉන්නව නම් කිසිම කාන්තාවට මං ඉදිරියට එන්න බෑ. කිසිම රාග සිතිවිල්ලකට මං තුළින් නිර්මාණය වෙන්න බෑ. එහෙනම් අරමුණ කැඩිච්ච එකයි මේකට හේතුව. මට ලෝභයක් ඇති වුණා. මේ කුටිය ලස්සනයි. මේක ජීවිත කාලෙම ඉන්න ඕනේ. මගේ ජීවිතේ අවසාන කුටිය මේක. මේක අත්හැරලා මං යන්නේ නැහැ කියලා මට සිතිවිල්ලක් පහළ වුණා. එක අරමුණක ඉන්න කෙනාට වාලේ පේනවද? බිත්තිය පේනවද? කුටියක ඉන්න කෙනා අවබෝධය ඇති වෙනවද? එහෙනම් එයා එක අරමුණක ඉඳලා නැහැ. ඒ නිසා තමයි එයාට ඒ ලෝභ චෛතසිකේ පහළ වුණේ. එයා හැම වරදක්ම දකින්නේ එක අරමුණක ඉතපු නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේ අම ප්‍රශ්නයට හේතුව භාවනාවේ අරමුණක ඉන්න බැරි අපෝසත්කම කියලා එයාගේ වරද එයාගේ අඩුව තේරුම් අරගෙන එයා සෑම මොහොතෙම කායේ කායානුපස්සේ විරතේ කියන ධර්මතාවයට සමවැදිලා නැවත නැවත මේ කමඨාන වඩනවා. නැවත නැවත මේ කමඨාන කෙරේ සීය පවත්වනවා. එතකොට තමයි යාට තේරෙන්නේ මේ සිත දුරට යනවා, මේ ඇස දුරට යනවා, මේ කන දුරට යනවා. මිනිස්සු කියන්නේ ඇස් දෙක මේ උගුල් දෙක අතරේ මේ තැම්පත් වෙලා තියෙනවා, එළියට යන්නේ නෑනේ. මෙයා අනුරාධපුරයට ගිහිල්ලා කොළඹට ගිහිල්ලා ගම්පැත්තේ පොඩි ඇවිදීමක් දාගෙන ඇවිල්ලා එහෙනම් මේ ඇස් දෙක ඒ තැන්වලට ගිහිල්ලා ඒ ඔක්කොම බලාගෙන කොළපාට, නිල් පාට, තැඹිලි පාට කියන වර්ණවලින් බලාගෙන සිරි නරඹාගෙන මෙතනට ආවා. ඇස් දෙක ඇවිදිනවා. මගේ කන් දෙක මෙතන තිබුණාට ආවල් සේනාසනේ ආවල් ආන්දරුව මට බැන්නාය. දැන් ආවල් සේනාසනේ කන් දෙක ගින් නැද්ද? මෙතන ඉන්නවා නම් අර කැයෙන්න විදියක් නැහැ. එහෙනම් කන් දෙක එතනට ගින් තමයි මේක අපට අස්සවන්නේ. එහෙනම් මගේ කන් දෙක ඇවිදිනවා, මගේ ඇස් දෙක ඇවිදිනවා, මගේ කටත් ඇවිදිනවා, මගේ කයත් ඇවිදිනවා, මගේ සිතත් ඇවිදිනවා. ඒක තමයි දෝරං ගමං ඒකං චරං කියලා තථාගතයන් වහන්සේ කිව්වේ. එක සැනේකට ඕනම තැනකට මේ විඥානේ දුවනවා. මොන විඥානේද? චක්කු විඥානය, සෝත විඥානය, ජීවා විඥානය, ගාන විඥානය, පොට්ටබ්බ විඥානය. එනම් මේ ආයතන පාම දුවන සුළි එක ඉරියව්වක කිසිම මොහොතක ඉන්නේ නැහැ. එක සෙනෙයකට ඕන තරම් දුරට යන්න පුළුවන්. ඒකං චරං දුරං ගමං අසරිරං ගුවාසයන් කියලා කිව්වේ සිතට නෙමෙයි, චක්කු විඥාණයට, සෝත විඥාණයට, ජීවා විඥාණයට, ගාන විඥාණයට, පොට්ටබ්බ විඥාණයට. එනම් මේ ආයතන පාතුලින්ම මේ පවතිනා වූ ඥාන පාම හැමතැනම මේ විඥාන දුවනවා. ඒගොල්ල දුවලගින් ඒ තැන්වල දේවල් ආගෙන එනවා, ඒ තැන්වල රූප බලාගෙන එනවා, ඒ තැන්වලට උපදෙස් දීලා එනවා, ඒ තැන්වලගෙන් කටයුතු කරලා එනවා, ඒ තැන්වල අවශ්‍ය දේවල් ඉඹලා එනවා. එහෙනම් මේ විඥාන පාම සසර පුරාම දුවනවා, විශ්වේ පුරාම දුවනවා. එහෙනම් මේක තමයි දුවපු දේවල්, දුවපු බව දැනගත්ත දේවල්, හිටපු දේවල්, හිටිය බව දැනගත්ත දේවල්, යන දේවල්, යන බව දැනගත්ත දේවල්. එහෙනම් මේ ආයතන අය විඥානයේ කියන ස්වરૂපයෙන් මේ නාම රූප ධර්මතාවයත් එක්ක මේ විශ්වේ පුරා අවිජවිද ගනුදෙනු කරනවා. ඒ නිසා මේ චක්කු ප්‍රසාද, චෝත ප්‍රසාද, විඥාන ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, පොට්ටබ්බ ප්‍රසාද කියන කර්ම ටික ඇවිසිලා ඒ ඒ රූප ටික වන්න ගන්ධ රස ඕජා ටික මතුවෙලා නැවත නැවත කර්ම ටික අලුත් කරනවා. සංසාරේ නැවත නැවත දුක් විඳින්න ඉපදෙන්න හේතු හදනවා. මේ ධර්මතාවය අවබෝධ වෙච්ච ගමන් මේ භාවනා යෝගියා සතර සතිපට්ඨාන ඊළඟ කමඨාන කියවන්නේ මේක තුළින් සෑයීමටපත් වෙනවා. මේක තමයි මගේ ජීවිතයේ අවතාන අවසාන කමඨාන, තථාගතයන් වහන්සේ මා විනුවෙන්ම දේශනා කරපු කමඨාන කියලා ඇස් දෙක පියාගෙන මේ ආයතන අයේ ස්වરૂපය සතර ඉරියව තුළින් නිර්මාණය වෙන්නේ කොහොමද, ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානමෙන් බලාගෙන ඉන්නවා. එහෙනම් මේ කමඨාන තුළින් අපේ ආයතන අය පිළිබඳව, සතර ඉරියව් පිළිබඳව අපි විශාල අවබෝධයක් ලැබුවා, ප්‍රඥාවක් ලැබුවා. එහෙනම් මේක තුළින් අපි සාරාංශයෙන් අපි වඩන කමඨානක් වශයෙන් ඉතුරු කරගත්තේ තරහා යනවා නම් තරහව ප්‍රශ්නයක් නෙමෙයි, මම භාවනා යෝගියා කියන අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. කෙනෙක් දිහා දැක්කාම ද්වේෂසහගත සිතුවිල්ලක් ඇති වුණා. දේශසහගතක ප්‍රශ්නයක් නෙමෙයි, මම ಗುಣධර්ම වඩන ශ්‍රමණේ කෙනෙක් අමතක වෙච්ච එකයි ප්‍රශ්නේ. කෙනෙකුට නිന്ദා අපාස කරනවා, නිന്ദා අපාස කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ ලෝකයේ කිසිම කෙනෙක් තලන්නේ පෙලන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේට දීපු පොරොන්දු අමතක වෙච්ච එකයි ප්‍රශ්නේ. එහෙනම් අපි මේ ලෝකයේ පාතිමොක්කේච සංවරයට අපි පීඨලා ඉන්නවා. එහෙනම් අපි උපසම්පදා සීලයටපත් වෙලා ඉන්නවා. එහෙනම් මම රකින්න සීලය මට අමතක වෙලා, මං වඩන ගුණධර්මය අමතක වෙලා, මම තථාගතයන් වහන්සේට දීපු පොරොන්දු අමතක වෙලා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානයේ හයවෙනි කමඨාන වඩන්න කැමති නම් එයා මේ කමඨාන අද ඉඳලා වඩත්වා. කුමක්ද මේ කමඨාන? මම සතර දුක නිවා ගන්න පැවිදි වුණායි කියන කායානුපස්සනාවේ කමඨාන අරමුණ කරගෙන හැම මොහොතේ මේ අරමුණේ ඉන්නවනම් මිනිස්සේ කියලා යාට මොනාරි දෙනවා. මම ආවේ දුක නිවන්න, බඩු එකතු කරන්න නෙමෙයි. අන්න එයා ලෝභයෙන් නිදාසනා. තවත් කෙනෙක් කියලා බයිනවා, මං ආවේ අනුන්ගේ බැනුම් ආන්න නෙමෙයි, මන් තුල තියෙන වැඩ කටයුතු නිමා කරන්න. අන්න එයා ද්වේෂයෙන් නිදාස් වුණා. එයාට එක එක නාම රූප වස්තු පෙන්නකොට එයා කියනවා, මං ආවේ මේවා බලන්න නෙමෙයි, මම දුක නිවා ගන්නයි පැවිද්ද ඉල්ලුවේ, මම කරන්නේ දුක නිවා ගන්න වැඩ. අන්න මෝහයෙන් වෙනස් වුණා. කෙනෙක් දිහා දැක්කාම රාගය ඇති වෙනවා. එයා කල්පනා කරා, මං ආවේ රාගය වඩන්න නෙමෙයි, එක එක කාන්තාවන්ගේ ඇඳුම් බලන්න නෙමෙයි, එක එක පුරුෂයන්ගේ අසත්පුරුෂ වැඩ බලන්න නෙමෙයි, මම සබ්බ දුක්ඛ නිස්සාරණ කිව්වේ. එහෙනම් මං ආවේ දුක නිවා ගන්න. එහෙනම් එයා ඒ අරමුණ සීකරන්න සීකරන්න එයාගේ තාපස ජීවිතය ලෙලදෙනවා. එයාගේ භික්ෂු භාවය ආරක්ෂා වෙනවා. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයේ සංගේක් බවට පත් වෙලා එයා අරියත් බෝධියට පත් වෙනවා. එහෙනම් අපි දැක්කා මේ කමඨාන තුලින් සෝවාන් වෙන්න පුළුවන්, සකුර්දාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්. එයා සෑම තප්පරයක් ගානේ එයා නිවන් දකින්න ආපු කෙනෙක්, නිවිච්ච කෙනෙක් කෙනෙක් මතක තියාගත්තාම රාතන් වහන්සේට තරමුණක් තියෙනවා. මම සියලුම කෙලෙස් නිරෝධ කරපෝ හතුරුදාම් වෙච්ච රාතෙන් නිවනට සමවැදිච්ච කෙනෙක් කියන එක මතකේ තියාගෙන නිසා ලෝභ දේශ මොහ රාග මොකවත් ඉන්නේ නැහැ. එනකොටම කියනවා මම නිවිච්ච කෙනෙක් කිව්වම ඒකත් නිවිලා නිරෝධ වෙලා යනවා. රාගයක් එයා ළඟ තෙනවා. ඇයි පෙර කර්ම තියෙනවා. ඒ කර්ම එනකොටම එයා කියනවා මම නිවිච්ච කෙනෙක් ඒක නිරෝධ වෙලා යනවා. කාන්තාව රාතුන් වහන්සේලා පස්සෙන් පන්නලා නැද්ද? රාතන් වහන්සේලා රාත්‍රණින් වහන්සේලා අපචාරයට පත් කරලා නැද්ද? එහෙනම් මේ වගේ කටයුතු කෙරිලා ඒගොල්ලෝ දුස්සීල වෙලා අපායට ගියා මිසක් ඒ ternary වහන්සේ රාතන් වහන්සේට මොකවත් වෙලා නැහැ. එහෙනම් මම රාත් කෙනෙක් මට මොකවත් කෙලස් නැහැ කින ඒ මානසිකත්වයේ අරමුණ සීකරනකොට අරව ඔක්කොම නිරෝධ වෙලා යනවා. එහෙනම් මොග්ගල්ලාන රාතන් වහන්සේට මිනිස්සු ගැව්වේ නැද්ද? සාරිපුත්ත තෙරුන් වහන්සේට පොළුපාරවල් පූජා කළේ නැද්ද? අඟුලිමාල මහරහතන් වහන්සේට මිනිස්සු ගල් වලින් ගැව්වේ නැද්ද? එහෙනම් මේ තරම් දුක් වේදනා තුලින් කෙලෙස් ඇති වුණ නැත්තේ මොනවද? මම තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනෙක්, කෙලෙස් නිරෝධ කරන කෙනෙක් කෙනකේ සීය වඩනකොට ඒ සීය තුලින් අරවක්කම නිරෝධ වෙලා යනවා. එහෙනම් අද ඉඳලා අපි මේ කමඨාන වඩමු. කායේ කායානුපස්සී විහෙරති. මම සබ්බ දුක නිස්සාරණ කරන්න, දුක නිවා ගන්න පැවිදි වෙච්ච කෙනෙක් කෙනෙක් මතක් කරනවා නම්, නැවත නැවත සීකරනවා නම්, ඒ අරමුණ මතක නැති නොකර නිතර නිතර මේ සීය තබාගෙන ඉන්නවා නම්, අන්න යා දුක නිවා ගන්න පැවිදි වෙච්ච කෙනෙක් කියන සීය නිසා දුකට හේතු මොකවත් අල්ලගන්න, දුකට හේතු වෙච්ච දේවල් කතා කරන්නේ නැහැ, දුකට හේතු වෙච්ච දේවල් බලන්නේ නැහැ, දුකට හේතු වෙච්ච දේවල් අහගන්නේ නැහැ, දුකට හේතු වෙන විදියට ඇසිරෙන්නේ නැහැ, දුකට හේතු වෙන විදියට සිතන්නේ නැහැ. අන්න යා අරියත් බෝධියට පත් වෙලා අරියත් බෝධියෙන් එයා වැඩ නිමා කරලා එහෙනම් මේ කමඨාන අපිට පාවිච්චි කරන්න පාසුම ක්‍රමය අපට අවව වුණා. ඒක තමයි මේ ලබාපු මිනිසත් භවය තුළ අපි කල්පනා කරන්නට ඕනේ. මා දුක නිවා ගන්න පැවිදි වෙච්ච ශ්‍රමණේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන මේ මාත්‍රකාව පමණක් සීතබා ගනිමු. කායේ කායානුපස්සී විහෙරති කියන මාත්‍රකාව තුළින් මේක විතරක් මෙනෙහි කරගෙන මේ නාම රූප පිරිච්ච ලෝකයේ තුල ලෝභ දේශ මොහ රාග වෛර පිරිච්ච ලෝකයේ තුල මේ අරමුණෙන් අපි ජීවත් වෙනවා නම් ඒ අරමුණ පවතින තාක්කල් කැඩෙන්නේ නැතුව සීය පවතින තාක්කල් මේ ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපි තුල කෙලෙසයක් ඇති කරන්න, උත්පත්තියට හේතුවක් අදලා දෙන්න, නැවත ඉපදීමක් අපට ලබා දෙන්න. එහෙනම් අපි මේ අරමුණ අමතක කෙරුවොත් අන්න දුක නිවා ගන්න පැවිදි වෙච්ච කින ඒ මතකේ නැති වෙච්ච ගමන් දුක ඇති කර ගන්නවා, දුක අල්ලා ගන්නවා, දුක කතා කරනවා, දුකට අවශ්‍ය විදිහට ඇසිරෙනවා, දුක ඇති වෙන විදිහට බලනවා. අන්න එයා සසරේ සසරගාමි වෙලා එයා නැවත නැවත ඉපදී ඉපදී සංසාරේ ඇවිදිනවා. එනම් මේ කමඨාන අපගේ ජීවිතයේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ උත්තරීතර කමඨාන. තථාගතයන් වහන්සේ මේ වගේ කමඨානක් මේ අයවැනි මට්ටම තුලින් දේශනා කරන්න මේ ලෝක සත්‍ය කරේ මොනතරම් මහා කරුණාවක් පාළ වෙන්නට ඕනේද? එනම් ඒ තථාගතයන් වහන්සේ අප කෙරේ දැක්වා වූ මහා කරුණාවට අපි පිරිකරය පූජා කරනවා. ඒක තමයි අපි ලබාපු මිනිසත් භවයේ මේ සම්බුද්ධ ශාසනයේ අරියත් බෝධියෙන් පිරිනිවන් පාලා භාග්‍යතුන් වහන්සේට අපේ අරියත් බෝධිය පූජා කරනවා පිරිකරයක් වශයෙන්. එහෙනම් මේ ಗುಣධර්ම අපි වඩන්නට ඕනේ. හැම මොහොතෙම එක ඉරියව්වකෙම එක අරමුණකෙම මේ අරමුණ තමයි අපි මේ ලෝභ දේශ මොහලෙන් නිදහස් කරන්නේ. ඒ ධර්මය තමයි අපි කවදාරි දවසක අරියත් බෝධිය වෙනකම් පත්කරන කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. අපි ජීවත් වෙන සෑම සංඥා සංස්කාර පිරිච්ච ලෝකයක් තුළම අපට සුදුසු ප්‍රදේශයක් බවට පත් කරන්නේ මේ එක අරමුණක සීය පැවතීම තමයි. එහෙනම් කොච්චර දුස්සීල භික්ෂුන් වහන්සේලා හිටියත් මම නිවන් දකින්න මාන වෙච්ච කෙනෙක් කියලා මතකේ තියෙනවා නම් එයා දුකට හේතු අල්ලගන්න නැත්තම් කිසිම කෙනෙක්ගේ දුස්සීල භාවය චරිත ගුණාංගේ යාට ප්‍රශ්නයක් වෙන්න බෑ. මිනිසුන්ගේ දේවල් යාට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ ගමේ දේවල් ප්‍රශ්නයක් වෙන්න බෑ. පරිසරයේ ප්‍රශ්නයක් වෙන්න බෑ. එයා ආවේ දුක නිවන්න නම්, එයා කරන්නේ දුක නිවන්න නම්, එහෙනම් මිනිසුන්ගේ දේවල් වලට ප්‍රශ්නයක් වෙන්න බෑ. එයා දුක නිවන්න ආපු කෙනා කෙනෙක් අමතක කරලා අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යනවා, අනුන්ගේ ගැටළු වලට විසඳුම් දෙන්න යනවා. දැන් එයා දුක වැඩි කරනවා, දුක වගා කරන ගොවියෙක් වෙලා. එහෙනම් අපි දුක වගා කරන්න නෙමෙයි ආවේ, දුක නිවන්න ආවේ. එහෙනම් හද ඉඳලා මේ අරමුණ අපගේ අවසාන අරමුණ තපස් අරමුණ බවට පත් කරගනිමු. එහෙනම් අපේ සිත්වල මේ කමඨාන වපුරාගෙන තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනාව මේ සිත පුරා තැම්පත් කරගෙන මේක සියෙන් සෑම තප්පරයක් ගානේ වඩමු ජීවත් වෙමු සෑම මොහොතක් ගානේ තථාගතයන් වහන්සේගේ බුද්ධානුභාවය අප තුළ පවතිවා තථාගතයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් දුක් විඳලා දේශනා කරපු ධම්මානුභාවය අප සමග පවතිවා ආර්යමා සංඝ රත්නේ මාර්ගඵල ඥාන අප සමග පවතිවා එනම් බුද්ධ ධම්ම සංඝේ පීඨෙන් මේ ආරමුණ කරන කොටගෙන මේ කමඨාන නැවත නැවත පුරුදු කරලා මේ ලබාපු මිනිසත් භවයේ අරියක් බෝධියෙන් පිරිනිවන් පාන්න සියලෝම අවශ්‍ය කටයුතු කරගෙන වැඩනිමා කරන්න මේ ධර්ම අනුශාසනාව කමඨාන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් සියලු දෙනාටම තෙරුවන් සරණයි.